දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දසවිමානි භික්ඛවේ සංයෝජනානි පතමානි දස පංචෝරම් භාග්‍යානි සංයෝජනානි පංචුද්දම් භාග්‍යෝ පංචුද්දම් භාග්‍යානි සංයෝජනානි පීති සනිදා ධර්මානුශාසනාව සවන් දීමට සූදානම් ව සිටින සදහවර පින්වතුනි, සමින් ගැඹුරට කරුණු පැහැදිලි කරගෙන යන ධර්ම දේශනා මාලාවක් සවන් දෙමින් සිටින ඔබට අපට තේරුම් ගන්න බැරි වූ දේවල් අපේ අවධානය යොමු නොව දේවල් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම තමයි අප මේ ධර්ම දේශනාවලින් පසුගියදී ලැබි කරන්නේ. අපට පිළිගුරු බුදුරජාණන් වහන්සේ විසින් දෙලි කර වදාළා වූ දහම් රසය, ඒ දහමේ සැනසීම ඉහාත්ම වශයෙන්ම මෙසේ මම මේ ජීවිතය තුළම පිළිපිළි කර ගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. එම අවශ්‍යය සතපුරා විසිරී සිටිනවා. අවංකෝ මෙහෙම උත්සාහ ධර්ම අයත් අපට හමුවී තිබෙනවා. අපේ උත්සාහය එසේ වුණාට අපට ලැබී තියෙන දේවල් වල සුළුසුළු දෝෂයන් පවතිනවා නම්, සම්මාකාරී වැරදි අවබෝධයන් පවතිනවා නම්, අපේ උත්සාහය වැරදි යන්නේ අපවැරදි නිසාමයි. හඳුන්වීමේ කිසියම් ආකාරයක දෝෂ තත්ත්වයන් තිබෙන නිසා කියන එක සමහර තැන්වලදී අපිට පැහැදිලි වෙනවා. කොහොමද අපට මේ ධර්මයේ පිළිබඳව කරුණු තේරුම් ගන්න පාසල් අධ්‍යාපනයේ? සුදෙක් කෙලක් වශයෙන් සංවිධානය කර තිබෙන යම් යම් දේවල් ඒ පෙළ පාඩම් කරගෙන අපි භාගයන් තිබෙනවා, ලියනවා, සමහර විට කතා වෙදි තින්න කරන ලබනවා. ඒත් මේ පෙළවල් අධ්‍යාපනය පහසු සඳහා යොදා තිබුණාට ධර්මය ගැඹුරට පස් බලන්නට සමහර විට එහෙම පෙළට මේ වගේ දේවල් අවශ්‍යද, එහෙම පෙළක් තියෙනවද කියන එක පිළිබඳව යම් තැන්වලදී කල්පනා කරන්න සිද්ධ වෙනවා. බොහෝ කාලයක් තිස්සේ එහෙම කල්පනා කරලා තේරුම් ගත්ත කරුණක් පැහැදිලි කිරීම තමයි අද අපේ ධර්ම දේශනාවේ අරමුණ වන්නේ. මේ තියෙන්නේ අංගුත්තර නිකාය දසක නිපාතයේ. මා ඉදින් සඳහන් කළා වූ ධර්ම පාඨය අඩංගු වෙන්නේ සංයෝජන නම් වූ සූත්‍රයේ. සංයෝජන කියන වචනේ තේරුම සසරක බැඳ තබන කියන්නේ. එතකොට පාසල් අධ්‍යාපනයේදී ආධාර පුවම නැත්නම් දහම් පාසල් අධ්‍යාපනයේ ආධාර පුවද මේ සසරට බැඳුමන බැමි 10ක් තියෙනවා. ඒ 10ෙම පරන්ත ඕනේ කියන අදහසක් සමහර විට අරගෙන තියෙන තුබා. මගේ ළම කාලේදීනොත් මතක් වෙන තමයි. පාලියෙන් කියන කාරණාවලදී හා සංයෝජනතෝ මන්තිස්වා නිබ්බාණං ලබිස්සාම කියලා තියෙනවා. අරුණහම දස සංයෝජනෝ මන්තිස්වා කියලා නේ. තම සංයෝජනයන්ගෙන් විවිධ නිවන ලබන්නේ අපි. දස සංයෝජනයන්ගෙන් කියන වචන එතන කියලත් නැහැ. ඒ පිළිබඳ අපි අද ගැඹුරට කතා කරන්න ඕන. මා පළමුව කැමති ඔබට මෙන්න මේ කාරණේ කියලා දෙන්නම්. ඒ පිළිවෙල බුදුරජාණන් වහන්සේට පිළිවෙල කියන වචනේ විවහාරයක් තියෙනවා. එතන සඳහන් වෙනවා නම් තුන් ලෝකයකට ගුරුවරයා වූ බව. මරණින් මතු උපතක් නැත්නම් ඇත්ත කියලා කතා කරන සමහර ආයක පවා නිකන් කියවෙනකොට තුන් ලෝකය කියන වචනේ කියවෙනවා. එතනයි තුන් ලෝකයක් කියන වචනේ අපේ මනසට එකතු වෙලා තියෙන්නේ. තුන් ලෝකයකට ගුරුවරයෙක් වන්නද? ඒ තුන් ලෝකෙම හිත ප්‍රයත්නිකයන් වරදක් සිදු වෙ තිබුණා. නැත්නම් සංයෝජනයන් තහවුරු වෙ තිබුණා. ඒ තුන් ලෝකෙ නිදෙන්න බැරි වෙලා තිබුණා. උන්වහන්සේ තුන් ලෝකෙම තිබුණා වූ සංයෝජනයන් තේරුම් ගත්තා. ඒ නිසා ඒ තුන් ලෝකෙන් කොයම් හෝ ලෝකයක තහවුරුලා හිත ප්‍රයත්නෙ දෙන ආකාරය උන්වහන්සේට ගුරුවරයා වශයෙන් පැහැදිලි කිරීමේ හැකියාව තිබුණා. එයයි ඉන්පිරෝ ගුරු බවට මේ තුන් ලෝකයේ අපි කියන්නේ කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය කියලා. ඒකත් කාම ලෝකයේ කියන සංයෝජනයන් වෙනවා. රූපී අරූපී ලෝකවල කියන සංයෝජනයන් වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට රසීමානි විච්ඡේ සංයෝජනානි කියලා වදාරලා පහත පහත දෙක්ට බෙදලා තියෙනවා. පංචෝරම් භාග්‍යානි සංයෝජනානි පංචුද්දම් භාග්‍යෝනි සංයෝජනානි තෝරම් භාග්‍ය සංයෝජන පහයි සුද්ධම් භාග්‍ය සංයෝජන පහයි කියන්නේ. සත්‍යන තෝරම් භාග්‍ය සංයෝජන ගැන තමයි මට උඟක් කතා කරන්න තියෙන්නේ. නමුත් උද්දම් භාග්‍ය සංයෝජන ගැන මම කල්පිතව කතා කරලා අය පසුකින් සබා තමයි ඔබට මේ කතාවට මම එන්නේ. උද්දම් භාග්‍ය සංයෝජන කතා කරන්න ගත්තම ජාතක පුත ගන්න වෙනවා උදාහරණයක්. නැත්නම් බුදුරජාණන් වහන්සේ හා සමකාලීනව සිටියා වූ ශක්ති ගවේෂකින්ගේ ගමන් මඟ උදාහරණයක් ගන්න වෙනවා. මෑතකදී අපට උද්දම් භාග්‍ය සංයෝජන කතා කරන්න හමුවන්නේ තිස්ස. මතකනම් ජාතක පුත මතක් කරගන්න. සියල් හර්ධමා වනාන්තරගත වී ඥාන වඩා පංචා විඤ්ඤාත සමාපත්තිය ප්‍රබෝධගෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. බොහෝ ජාතක කතාවල තියෙන කතන්දරයක්. එතකොට ඥාන වඩා ඥාන වඩා පංචා විඤ්ඤාත සමාපත්තිය ප්‍රබෝධගෙන සෝවාන් වුණා නෙවි. විවන් ලැබුවා නෙවි. බඹලෙ ඉපදුනා. ඉතින් බඹලෙ තමයි අපි රූපී අරූපී කියලා දෙකකට බෙදන්නේ. රූපී රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපවත් බව. එහෙනම් අපි තේරුම් ගන්නේ මොනවද? බුදුන් වහන්සේ ඇයි බුද්ධත්වයට පෙර සයවසක් දුෂ්කරක් කියලා? ඒදා සමාජයේ පිළිගත් මතයක් තමයි ඉදිරි දුරේ ජීවත් වෙලා මේ වුන කියලා බඳ බෑ වනාන්තර ගත වී දුෂ්කරක් කියලා කරන්තු. පිරසුදු දුප්පින් වන. සියලුම සත්‍යවේශිකින් මහන්සියලා එබඳු රූක්ෂපති බතානුගමනය කරපුවයි. නිසා උන්වහන්සේ දක්තිදුණා ඒ මඟ ගොස් ඔවුන් ලබා තිබුණා වූ කෙළවර දක්වාම දේවල් ලබාගන්න. ආලාර කාලාම උද්ධ කරාම්පුත්‍ර සංජය ආශ්‍රයෙන් මේ සියල්ල උන්වහන්සේ ලබාගත් බව සහ ඒ උන්වහන්සේ සොයන නිවීම නොවන බව දැනගෙන අත්හැරී බව තමයි අපි ඉගෙන ගන්න. කොහොමද මේ ආකාරයට මේ දේවල් ලැබුනේ? සිතේ ස්වභාවයක් තියෙනවා තේරුම් ගන්න. සිතට නිකන් ඉන්න බෑ. සිත හැම විටම අරමුණකට එකතු වෙනවා. සිතුවිල්ල පහළ වෙනවාම. ඒ සාමාන්‍ය ජීවිතයේදී නම් ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පොත්පත් ආදී වශයෙන්. ප්‍රේතේන මනෝද්වාරයෙන් එනව කල්පනාවක්. මෙය නවත අපි දැස්සස නින්දට යමු. මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැවත සිතුවිලි පහළ වීම තමයි කියන පිළිම කියලා. දැන් තේරුම් ගන්න සිත නවත්තන්න බෑ. සිතට යම් සිතුවිල්ලක් පහළ වෙන්න අවශ්‍යයි. නමුත් මේ අත්තිනමතාන යෝගීන් සිත නවත්තන්න උත්සාහ කළා. සියලු බාහිර දේවල් දරවල් අපහැරගෙන වනාන්තරගත වෙලා ඇසින් බාහිර රූපයක් දැක නාරිලා තමලක් දැක නොබලා ආහාරයන් පාලනය කළා කරලා කසින නම් මුළු සමිත වෙනවා කර්මස්ථාන 40ක් සමහර විට බෞද්ධ භාවනා කියලා උදලා ඊට පෙර ඉවත් තිබුණා කියනවා මේ වයින් එකක් ආපෝපකිනේ පතරී පතරී ආලෝක පතරී ආදී වශයෙන් තියෙනවා එහෙම එකක් තමයි නිරන්තරයෙන් පඩන්න පටන් ගන්න. පඩනවා කියන්නේ මෙහෙම කියන්නේ. එතකොට ඔවුන්ගේ සිතුවිල්ල බවටපත් වෙන්නේ ඒ අරමුණයි. එතකොට රූප ශබ්ද ගන්ධ රස අරමුණු එන්නට වෙලාවක් නැතු වෙනවා. නිරන්තරයෙන් ඒක වඩනවා. මෙයම තව ටිකක් පඩනකොට තමයි ඒ එකඟ වෙන එකට දැනගත වෙනවා. එතකොට මේ අත්දැකීම මතාන යෝගින් කිසිවක් ත්‍රිලක්ෂණීය තේරුම් අරගෙන විහාය නෙවෙයි. තිරසා උන් මේ සාමාන්‍ය ලෝකයේ පින සැපතට වඩා අධ්‍යාත්මික වූ සැපතක් පිනවා කියලා විශ්වාස කරන මේ හොයන්න සිපත වඩ දුන්නයි. තමා තැවුවයි අත්දැකීම මතාන යෝගික වචන තේරුම ආත්මය තවනවා තමා තවනවා. එන ශරීරයට අද වෙනවා කියන අර්ථයට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. සමාත් අද දෙන්නේ. සමාසියුම් වෙන එක සිදුවේ. තරුණ තේරුම් නොගෙන බැවින් මේ කුඩින් ප්‍රදන පීඩනය නිසා සමා යටපත් කිරීමට උදින් නදන පීඩනය නිසා සමා නැත්නම් මේ මාර පහස වෙනත් පැත්තකින් මතුවෙන්න උත්සාහ කළා. එන්න මේකට තමයි කියන්නේ නීවරණ පහ යටපත් කරලා සමච්ඡන්ද ව්‍යාපාද සීනමිද්ද උද්දච්ච කුචිකිච්ඡා. එතකොට මේවා යටපත් කරනවා කියලා කියන්නේ. නැසනමනේ මේ තේරුම් අරන්නේ මේ බලින් යටපත් කරනවා. මේ යටපත් වෙනකොට සිත විසින් Taman තේින්ද නොදුන්න සීමාව වෙනුවට වෙන සීමාවකට සිත යන්න පාරක් හොයාගන්නවා. එන්න මේවා තමයි රූපාවචර ධ්‍යාන හමුීමේ ප්‍රතිඵලය. ඉතින් මේ කාමාරමුණු වලට වඩා කාම අරමුණු ඇතිවෙනවන තියෙනවා අරක ඒ අරමුණේම ඉන්න පුළුවන්. සුවදායි නිසා කිරුදක්කට පස් තුනය එය තමන් සොයුස්වය වශයෙන් සලකන්න. සලක්ී රැඳී සිටිනකොට බොහෝ දෙනාට වැටුණා එය ඔවුන් සිවුස්වයි නොවන බවට. සුපාචර ධ්‍යාන මොනවා හෝ. ඒ නිසා ඔවුන් ඊළඟට තවත් එහාට මේ රටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එතන කියන්නේ කුෂ්කම්බය. ඉතිහාසයෙන් සම්බන්ධයෙන් දක්වල තියෙනවා කෙටි කාලීන යටපත් කරන එක ශ්‍රද්ධාව ආදී කාරණා වලින් තදංග කියලා කියනවා. අර ඥාන සුයන්ගෙන් යටපත් කරන එක කුෂ්කම්බය කියලා කියනවා. තොන්කලි කුෂ්කම්බය. කුෂ්කම්බය නම් සමහරවිට අරූපවචර ඥාන හම්බුනවා. දැන් රූපවචර ඥාන ලාභින් අරූපවචර ඥාන ලාභින්. තොන් පිළිබඳව සමිතිනිකා වික්ෂුණි වර්ගයේ සමහර වික්ෂුණීන් වහන්සේලා පැහැදිලි කරලා තියෙන්නේ ඒවායේ තියෙන රහස ඒවායේ තියෙන මුලාව හඳුනාගත්තයි කියනවා. නැත්නම් අරූපාවචර ඥානලාභීනොත් ඒ අවසානයේ නැවත පුනර්භවයට එනවා කියන එක තමයි වික්ෂුණීන් පැහැදිලි කරලා තියෙන්නේ මාර්යා සමග කළ සාකච්ඡාව වශයෙන්. එහෙනම් රූපාවචර ඥානලාභීන්ගේ ගමන ඉවරනේ. ඒ ධ්‍යාන ඉවර වුණාම සර්වලෙත් සමන්න වෙනවා. අරූපාවචර ධ්‍යාන ලාභින්ගේ ගමන ඉවරක් නෑ. ඒ ධ්‍යාන ශක්තිය ඉවර වුණාම පුනර්භවයක් සමන්න සිද්ධ වෙනවා. එහෙමනම් පුනර්භවයෙන් මිදී නැහැ නේද? ඔවුන් කිසිවකට සෝවාන් ආදී මාර්ගයන් ලැබී නැහැ නේද? ඔවුන්ට මොකද සිද්ධ වෙන්නේ? ඔවුන් බුද්ධම් භාගිය නැත්නම් බුද භාගිය කියන්නේ. බුද්ධම් භාගිය කියන එක පිළිම ඉතලින් කියනවා කියන එක නෙමෙයි. පෝරම් භාගිය තියෙන සැනසීමට වඩා උසස්. පෝරම් භාගිය සංයෝජනයන් යටපත් කළායට බුද්ධම් භාගිය සංයෝජනයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ යටපත් කිරීමේ ප්‍රතිඵලය. එතකොට බුද්ධම් භාගිය සංයෝජනවල තියෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්චවිද. මට මේවා පිළිබඳව සිතන සමයේදී ඇති වුණ ගැටලු තමයි අවසාන සංයෝජනේ අවිද්‍යාව කියලා තියෙන්නේ. සක්කාය දිට්ඨියෙන් පටන් අරගෙන මේ සංයෝජන ප්‍රදාන යනකොට එහෙනම් මොනවා ප්‍රදාන ගියත් අවිද්‍යාව දුර නැහැ නේද කියලා මට කල්පනා වුණා. වෙන්න පුළුවන් දෙයක්ද කියන්නේ. ඒ උස්සේ සිත විදීමේ ප්‍රතිඵලයක් තමයි සාදු බෞද්ධ මේ පැහැදිලි කරන්න හදන කාරණය. තේරුම් ගන්න ඕන මට. ඇයි බුදුරජාණන් වහන්සේ මේ සංයෝජන 10 පහේ කොටස් දෙකකට බෙදුවේ? ඒ අහම්බයක්ද බැරිවීමක්ද? නෑ. ඒ අපි දකින්න අවසාන ගැඹුරු අර්ථයක් තියෙන නිසා. ඒ අර්ථ මෙන්න මෙයයි. යමෙක් බුදුන් වහන්සේගේ ඇසුර නොලබා උන්වහන්සේ 15 වෙනි පෙර මේ ඇසුර ලබන්න කෙනෙක් සිටින ඒ කල්‍යාණ මිත්‍ර කෙනෙක් ලැබුණේ නෑ. තම තමන්ගෙන් තනිව යමක් සිව්වා හිටි. අන්න එහෙම ඒ හැමෝටම තමයි සත්‍යකම තනියෝගින් කියලා කියන්නේ. අපි තනිවතෙනින් කතා කරාට තරවිද කියලා මේ දුක් දෙනායි කියලා ඒක නිරවුල් නැහැ. ඒ අර්ථේ පරිපූර්ණ නැහැ. සියලු දෙනා කාමාරමුණු යටපත් කොට ඉතහා අධ්‍යාත්මිකයක් හොයන්න ගිය සියලු දෙනාම මේ රූපී අරූපී ධානවල මුලා වෙලා රැඳුණා. ඒ යෝගියක තමයි මහසත්‍ය කිනුකාණිය යෝගී කියලා. තමා තවමින්ගේ යෝගී. වුණත් මේ නිවරණ යටපත් වෙනකොට මේ නිවරණයන් පිළිබඳ ආසාවන් ඉතුරු මේ ඉතුරු වෙන හැකටපත් වුණා. නැතුණා නෙවෙයි. ඒ වෙනුවට ඊට වඩා සකවත් වෙයි. ඒක කොටසක් තමයි රූප රාග කියන වචනෙන් පින්වන රූපී ඥානය මම කොටගෙන ඉරි රැඳී සිටීම කියන ආසාව. එතකොට රූප රාග අරූප රාග මානසික විද්‍යා කියන පහ සුද්ධම් භාගිය සංයෝජනවල රූපී ඥාන අරූප ඥාන ඥාන දෙකම තියෙනවද? රූපාවචර ඥාන වලට තියෙනවා රූප රාග මානසික විද්‍යා. අරූපී ඥාන ආදීයට තියෙනවා අරූප රාග මානසික විද්‍යා. එහෙමයි ඒක තියෙනවා. සමස්ත මේ රටේ සමහර කතා වලදී සමහර ධර්ම දේශනා වලදී අපි අනන්ත අහලා තියෙනවා. ධ්‍යාන යටපත් කරන්න ඕන. ධ්‍යාන උපදවා ගන්න ඕන. රූපාවචර ධ්‍යාන උපදවා ගන්න ඕන. ඒක විදර්ශනාවට ලක් කරන්න ඕන. අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න ඕන. ඒක විදර්ශනාවට ලක් කරලා නිවන් ලබන්න ඕන කියලා අනන්ත වාරයක් මම අහලා තියෙනවා කියන කෙනා. ඒ කියන විදිහට ගත්තහම එහෙනම් අපි ඔක්කොටම රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න විදර්ශනානකට මේ ගමන යන්නේ. මේ නිසාම තමයි මේ සසර දුකින් මිදෙන මඟ ඉතා සංකීර්ණ දෙයක් කියලා තියෙන නිසා අපහසු දෙයක් වශයෙන් අගහරින්නට බොහෝ දෙනා තීරණය කළා තියෙන්නේ. නැතනම් පිළියම් සාවද්ද බවක් තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධම්ම සාවද්දේ කියන එක නෙමෙයි මම කියන්නේ. අප මේ තීරණ ගැනීම තුළ පිළියම් ආකාරයක සාවද්ද බවකට අහු වෙලා තියෙනවා කියන තීරණ ගන්න ඕන. අපි ඒ නිසා තීරණ ගන්න. කොහොමද මේ බුද්ධම් භාගිය සංයෝජනවලට උනහුන්නේ? අන්න අපි යනවා දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල් කියන වචන තුනක. කුසලයේ විපාක. දානයේ සීලයේ කාමලෝකී විපාක. එහෙනම් භාවනාමය කුසල් කියලා කියන රූපාවචර ධ්‍යාන අරූපාවචර පොදලා ගත්තාම ඒන් කාලක්‍රියා කළොත් වුණත් ලැබෙන විපාකය තමයි රූපී අරූපී ධ්‍යානයේ විපාක වාරයට. අපට මිනිස් ලෝකෙකින් හම්බ වෙනවා නැත්නම් පින්නනුව දෙවියන් අතර උපදින් ලැබෙනවා වගේ මේ ඥානවල විපාක තමයි, සුල විපාක තමයි, භාවනා මේ කුසල විපාක තමයි රූපී අරූපී ධ්‍යානයන් කියලා කියන්නේ. එහෙමනම් අර විද්‍යා භික්ෂුණිය නැත්නම් තවත් වෙන ශාලා උපශාලා කියලා භික්ෂුණිය දිරි දෙනෙක් ඉන්නවා. ඒ අය කියපු කතාව. කේන් පුනර්භවය ලබන්න සිදු වෙනවා ඒක. හදන තවත් කතාවක් කියලා මම ඉතින් කියන්නම්. ශ්‍රීරාමුත්‍රනිකායේ භික්ෂුණි වර්ගයේ තියෙන විද්‍යා කියලා සූත්‍රයක්. විද්‍යා කියන්නේ භික්ෂුණි මහන්සියක් තමයි. ඈත මාර්යය කිව්වයි කියන්නේ මාර්යය කියන්නේ මෙතන කියෙන්නේ ඔය බලනස්සන්දේ මාර්යය කියන්නේ ඈත තාපු අදහසක් විග්‍රහ කරනවා කතා කරලා ඈත කිව්වයි කියලා කියන්නේ ඔබ ඔබ තරුණයි ආර්යයන් ඔබ තරුණයි මමත් තරුණයි ඒ නිසා අපි මේ සම්සෝධනෙදිම ඈත කිව්වයි කියන්නේ ඊට පස්සේ රූපය ශබ්දය ගන්ධය රසය සහස මතේපා උඹම ගන්නේ මාර්යයට කිව්වයි ආයුවේ තියෙන මුලාව දැනගත්තා. විතරක් නෙමෙයි රූපාවචර අරූපාවචර ශාන්ත සමාධි තියෙන බවත් මම දන්නවා. නමුත් කියලා තියෙන මුලාවත් මම දැනගත්තයි කියලා විද්‍යාවික්ෂණය සඳහන් කරනවා. අන්න බලන්න. රූපාවචර අරූපාවචර ඥානවලක් තියෙනවා කිසියම් ආකාරයක මුලාවක් එහෙමනම්. ඒ වගේම තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් උතන තියෙනවා. සුත්‍රපදයේ තියෙන පොසල් කියන සූත්‍රයක්. මේ පොසල් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලස්සන වැදගත් දෙයක් අපිට පෙන්වලා තියෙනවා. කිසියම් පුද්ගලයෙකුට රූපාවචර ධානයක් තියෙනවද? එහෙම නැත්නම් ඔහුට අරූපාවචර ධානයක් තියෙනවද? ඔහු විදර්ශනාවට නගන්ට උනේ රූපාවචර ධානය. නැත්නම් අරූපාවචර ධානය සමන්ත තියෙනද? සාමාන්‍යයෙන් උන්ට විදර්ශනාවට නගන්න දෙයක් නැහැ. මේ නිසා මෙන්න මේ දේ තේරුම් ගන්න. කාම අරමුණු අවබෝධයෙන් තොරව යටපත් කළා වූ අයට කාම ලෝකයේ වෙනුවට සිටී හැදුනා වූ ලොවක් තමයි රූපී ධානය අරූපී ධානය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ හමු නොවු ධර්මයේ හමු නොවු යුගෙස. දැන් අපටත් කියන්නේ එහෙමනම් උන්වහන්සේ ධර්මයේ තේරුම් නොගෙන අර කියන විදිහට ධාන සොදවගෙන කෙලිස් කටපත් කරන රූපී අරූපී ධ්‍යාන සොදවගෙන ගිහින් අතරමං වෙන්නේ. මේ නිසා මේ පෝරම්දාගේ සංයෝජන පහ පිළිබඳ විස්තර කිරීම මම ඔතනින් මිහට පිටවලම කරනවා. ඒ කියන්නේ ඒක අපට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ පහට අහුවුනේ මේ පහ යටපත් කරපුවායි. තේරුම් ගන්න. ඒ පහට අහුවෙන්නේ මේ පහ යටපත් කරපුවායි. එතකොට ඕන්නේ එතන පහක් නෑ ගලුවහම. රූප රාග මානුද්දච්ච විද්‍යයි හතරයි. අරූපී ඥානලාභී ආඥාන් අරූප රාග මානුද්දච්ච විද්‍යා හතරයි. මේ හතර තමයි මේ හතරෙන් තමයි යොහු මිදෙන්නේ විදර්ශනාවට නැගීම තුන. එනම් අපිට උන්වහන්සේ මේ සංයෝජනම 10ක් දේශනා කරලා පහසහ වෙන් කිරීමට හේතුව ඔවුන් නැහුවෙන්නේ පහත නිසා. ඒ පහයි ඔවුන් කඩනවා. අපි හුලලා ඉන්නේ මොනවාද? අන්න. පෝර කියන්නේ කාම ලෝකේ. පෝරම් භාගය කියන්නේ මේ කාම ලෝකේ තියෙන සංයෝජනයන්ට. මේ සංයෝජනයන්ින් මිදෙන්න තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. බුදුහාමුදුරුවන්ගේ අසර නැත්නම් මේ ධර්මයේ අසර නොලදුවා එනවා යටපත් කරගෙන තමයි අර කියන ගමන ගියේ. දැන් මෙතන අපිට තවත් මේ පැහැදිලි කරන්න මාස්කින් පැහැදිලි කර යුතු තව කරුණක් තියෙනවා. අපි බෞද්ධ සමාජයේ බොහෝම සිල්වත් දානපති ඒ වගේම එහෙම යහපත් අයගින් පිරුණ සමාජයක්. උන් බොහෝ සෙයින් මේවට යොමු වෙලා මේ කාරණා කටයුතු කරන බව පේනවා. උන්ගෙන් ඇහුවත් ඔබ සංයෝජන බැඳුනකින් නිදලද මේවා කරන්නේ සංයෝජන තුලද කියලා. තේරුම් ගත්ත කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් මේ සංයෝජන තුල කියලා අනිත් අය මොකක්ද කියලා ගන්න දන්නේ නැහැ. එහෙනම් අද විමම කිසියම් ස්ථානයක සිටියා පැවිදි පිරිසක් සමග. නික්කමට මතුන වචනයක් තමයි සසල දුකින් නැදින්නට සංවේදනය කීයක් කඩන්න ඕන කියන්නේ. සම්මිනේ කියන එක තමයි ලැබිච්ච උත්තරේ. එහෙනම් මම බලාපොරොත්තු දෙයට හැදලි කරන් යන එකේ තේරුමක් නැති බව දන්න නිසා මම නිහඬව ඉන්නේ කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා. අපි පුරුද්දන භාවයේ තුරනම් ඉන්නේ. අපි දසවස්තුක සම්මාදිට්ඨිය තුල නම් ඉන්නේ. සාපසු විදිනක මේ දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කළා. අපි කොතරම් දේවල් කළත් ඒවට විපාක තියෙන වරුණා අපි සංයෝජනවලින් මිදෙලා නැහැ. පෝරම්භාගයේ සංයෝජන කියන්නේ මොනවද? සක්කාය විත්ති, විචිකිච්ඡා, සීලබ්බක පරාමාස, කාමච්ඡන්ද ව්‍යාපාද. එහෙමයි මේ නීවරණ විග්‍රහ කරන නීවරණ සූත්‍රය තියෙන්නේ. අපි අද ඒකට පාවිච්චි කරනවා කාමරාග පැතිදු කියලා. අතමානි පංචෝරම්භාගයන් සංයෝජනනේ සක්කාය විත්ති විචිකිච්ඡා සීලබ්බක පරාමාසෝ කාමච්ඡන්ද ව්‍යාපාද. සතමානි පංචුද්ධම් භාගයන් සංයෝජනනේ රූප රාගෝ අරූප රාගෝ මානෝ දච්ඡන් විද්‍යා. අපි මේ පිළිබඳව තවත් කරුණු පැහැදිලි කරලා ඉදිරියට ගනිමු. එහෙමනම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ සැනසීම ලබන්නට සංයෝජනයන්ගෙන් මිදෙන්න තමයි. සංයෝජනයන් නොමිදී කෙනෙකුට දාන සීල ආදී කාරණා කටයුතු කරන්න පුළුවන්. ඒවට විපාකක් නෙලෝ වශයෙන් සමරණින් මතු දෙවියන් අතර වල මිනිසුන් අතර විපාක ලබන්න පුළුවන්. නමුත් බුදුදහම යන කිසි විපාක ලැබීමමද සංයෝජන තේරුම් අරගෙන සංයෝජනයන්ගෙන් මිදීම. සංයෝජනයන්ගෙන් මිදුණයි කියලා අර කියන දාන කාරණා අර සත්පුරුෂ කාරණා කරන්න කිසිවිටකත් බාධාවක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. නමුත් ඒවෙන් නොමිදී මේ සංවේමේ කාරණා කටයුතු කරාම සසරේ බවගාමී විපාක හිමි වෙනවරුනහම මිදීමක් සිදුවන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න වෙනවා. මම පැහැදිලි කරන විදිහින් ඉදිරියට කියන්නම්. සූත්‍රවල මේ කාරණාව මෙසේ ඉදී නැත්ති ඇයි කියන එක පිළිබඳව. අපි ප්‍රධාන සූත්‍රේ ධාතාශ්‍රයෙන් පවා තේරුම් ගන්න තියෙන දෙයක් තමයි. මේ සංයෝජනවල මුල්තුමක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිද්ධ පරාමාස කියලා. මේවා බණාසා සෝවාන් වේ කියන පදයට පේ තමයි අපිට පිළිපිටේ හම්බුනේ. කෙනෙකුගේ ඇසුර ලබාගෙන ඒ මුලාව තේරුම් ගැනීම තුළ ඒ මුලාව කැඩෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉන් පසුව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ විදර්ශනාව නම් වූ භාවනාව ඉදිරි කටයුතුට යන්න පුළුවන් වෙන්නේ. ඒවා තේරුම් නොගෙන කෙනෙකුට භාවනාවට යන්න පුළුවන්. අසුබ භාවනාව හරි බුද්ධානුස්සති මෛත්‍රී ආදී වශයෙන් නමුතර අත්කිලමසාන යෝගීන් මෙහෙම කලින් අනාන්තර දස වෙලා පූර්ණ කාලින්. සිදුරුවේ ජීවත් වෙමින් මාසිකව දවසක් ආරම්භක ක්‍රියාස්ථානයක යන්නේ යමින් මේක කළාට කිටි කාලීනව ලැබෙන සමාධියක් කරනන් ඉන්න එකට මේ කියන්න පුළුවන් කමක් නැහැ. පොත් කාලියුම් වන්නේ. නමුත් ධර්මයේ තේරෙන්නේ නැති අයට බඳු සුළු භාවනාවක් කළාට වරදක් නැහැ. අපි තේරුම් නමුත් අපට අවශ්‍ය වෙන්නේ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර පිළිගන්න. උන්වහන්සේලා වදාළේ මම්බ කියන තේරුම් ගන්න. අනේ දෙන්නේ අපිට පෙනෙනවා. ගිහි හෝ පැවිදි වේදයකින් තරව, ස්ත්‍රී හෝ පුරුෂ වේදයකින් තරව, බුද්ධ කාලීනව බුදුරජාණන් වහන්සේගේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකින්ගේ අසුර ලැබුව අය මේ සක්කාය දිට්ඨි චිත්තා සීලබ්බක පරාමාස කියන සංයෝජන දෙමතුන කල්යාණ මිත්‍ර සේවනය තුළින් කල්යාණ මිත්‍ර සේවනය ලබාගෙන ඒ නිදුණයි කියන්නේ. එහෙනම් අපට මේ නිදෙන්නට ඒ බැඳලා ඉන්න ආකාරය තේරෙන්න වෙනවා. සක්කාය දිට්ඨි මෙය පිළිතුරු ලිවීමේදී දරුවන් ගන්න උත්තරය තමයි මම වගේ කියන හැඟීම. ඒ ගැලපෙන්නේ 6 7 පන්ති වල බුදුදහමට පිළිතුරු ලියන්න පමණයි. සාමාන්‍ය කෙනෙකුට උසස් පෙළද මේට වඩා තවත් ටිකක් මේක විග්‍රහ කරනවා. නමුත් මා දැකලා තිබෙනවා ඉදඳු විග්‍රහ කරන දරුවන් අනන්ත වාරයක් මම අසු කරලා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව කටපාඩමක් කරනවාම ඔවුන් මේ සත්‍යය පිළිබඳව පැහැදිලිවක තවාස කඩාගත්ත කවුරුත් නැහැ. එහෙනම් ඔවුන්ට වචන පිළිබඳ පාඩමක් තියෙන්නේ. මොකක්ද සත්‍යය කියන්නේ? සත්‍යය කියන්නේ පංචස්කන්ධය නම. පංචස්කන්ධයට නම. සත්‍යය නෙමෙයි කාය හතක් කියන පිළිමේ සත්‍යය. පංචස්කන්ධයට සක්කාය කියලා කියනවා. ඒ ආත්මකට ගැනීමට දිට්ඨි කියලා කියනවා. සක්කාය දිට්ඨි කියන්නේ පංචස්කන්ධය ආත්මකට ගැනීම. ජීවිතයේ පංච උපාදානස්කන්ධයයි. දැන් සක්කාය දිට්ඨි හඳුනා ගන්නට පළමුව පංචස්කන්ධය තේරුම් ගන්න ඕනේ. පංචස්කන්ධයනේ ආත්මකට ගැනීම සක්කාය දිට්ඨිය ගැනීමයි. පංචස්කන්ධය කියන එක මම පසුගිය ධර්මදේශනාවලදී පැහැදිලි කළා ශරීරය නොවන බව. ශරීරයේ ඇසුරු කොටගෙන අරමුණු ගැනීමේදී ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් තයින් මොහොතින් මොහොත ඇති නැති යන චිත්තජයසික සමූහයක්. එක්වර ඇති නැති යන. පිළිඳලා කටයුතු කිරීමට අපට ඒ මොහොතේදී ඒ ద్వාරයන් මගින් මේ ආරම්භණයන් ගන්න ඕන. ජීවිත ජීවිතේ එකක් වන්නේ නැහැ. ජීවිතේ එකක් වන්නේ පුද්ගලයා වශයෙන්. මෞපසින් දිවි ඒ පුද්ගලයාම නේ යනවා. ඒක පුද්ගල සංවරය හෝ පුද්ගලෙක් ඉන්නවා. එහෙම කයකුත් තියෙනවා. ඒ කය නෙමෙයි මෙතන කතා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහයකට. ඒක බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මම යලිස් මතක් කරන්නම් ඔබගේ පාඩේ මේක පෙර ධර්මයේ ශ්‍රවණය කරලා තිබුණා නම් මගින් මහල ඇති ඡන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු ස්කන්ධයන්ති උපදිත්ම විරත්න නරත්ම කනේ කනේ ත්වං සනයක් සනයක් පාසාම ඔබද වික්ඛු වික්ඛ ජායසේත ජීයසේත නියසේත උපදින්නේ කිය ගන්නේ කිය කරන්නේ කිය ස්කන්ධ පහෙන් පහට හැමනම් රට ගන්නවා විරෙනවා නැරෙනවා අපිදුෂණයක් සනයක් පාසාම උපදිනවා විරෙනවා නැරෙනවා එනම් ඉපදී විරා මිය යාමට පෙර ඒ තුන දකින්තෝනේ දකින්න ඕන ඒ තුන කොහොමද මේක මමකට මගේකට ගන්න නැත්නම් පංචස්කන්ධය පිටලන්නේ කොහොමද දකින්න ඕන ඒ මුලාව නිසා සිදුවෙන සසර දුක්ඛී ප්‍රමාණය දකින්න ඕන. දැක්කම ඒ බොරු නම් සක්කාය දිට්ඨිය යන බොරුවක් නම් ඒ මුලාව දුරු වීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ පිළිබඳව මට අහන්න ලැබෙන සමහර කතා මාවම පුදුමයට පත් කරනවා. කාම සංඛා කියලා විග්‍රහයක් තිබෙනවා අස්සං ආස ආදී අරමුණු ගන්න එකට කාම සංඛායි කියලා. පියුගස් නැවත මෞකුසක නැත්තන් යමක උපතක් ලබන්න තියෙන ආසාව බව තණ්හාව වශයෙන් විග්‍රහ කරනවා පේනවා එහෙනම්. ඒ වගේම මේ දිහාම නැවත උපදින්නේ නැති නර්පෙන් සිලෝ තණ්හාව කියන වචනේ විග්‍රහ කරනවා එහෙනම්. හොඳින් කල්පනා කරලා බලන්න. මේ සත්‍යද සාවද්‍යද? මේ ත්‍රිවිධ කුස්නාව කියලා වදාරන්නේ තුන් භවයේ කෙරෙහි තියෙන ඇල්මක. කාම තණ්හා යන කාම ලෝකයේ කාම අරමුණු විඳින්න තියෙන ආසාව. එතකොට ඒකට අයිති වෙන්නේ පෞපත්තින් ගත්තාම අපාය, පින්පත්තින් ගත්තාම සතර ලෝක සමාස ලෝකය. අන්නාර ඥානලාභින් මේවා යටපත් කරාම ඔවුන් සාහෘදී රූපී ධ්‍යානය. ඔවුන් තේක නිවන බවට පත් වෙනවා නෝන නෝනට. ඉහි රැඳී සිටීමට ඔවුන්ට මුලාවක් තිබුණා එයයි භව තණ්හාව. රූපී භවය රැඳෙන්න තියෙන ආසාව. ඊළඟට අරූපී ධ්‍යාන හතරයි තියෙන්නේ. ආකාශ අනඤ්ඤායතන විඤ්ඤාණ සංඤ්ඤායතන අකිඤ්චඤ්ඤායතන දේව සංඥාන සංඤ්ඤායතන. ඒ කියන්නේ කිසිවක් නැහැ කියලා හිතුවොත් නැතින ශුන්‍ය අර්ථය. ඒ නිවන බවට පත් කරගත්ත අයට ඉහිරැඳී සිටින්න ආසාව ඇති වුණා සිය විභව සංඛාරය. එතන තුන් භවයක තියෙන බැඳීම තමයි කාම සංඛා භව සංඛා විභව සංඛා කියන්නේ. කාම සංඛා තේරුම් ගත්තොත් යනකොට භව සංඛා ඇතිවන්නේ නැහැ. සංඛාය තුනක් තමයි බව සංඛාය කියන්නේ. ඒ නිසා මේ සංඛාවන් තුනම නැති කරන් හිතන් ඉන්නවා නම් ඒක පාඩම් කර ගැනීම තුළ තියෙන මුලාවක් තමයි. කාමතණ්හා වටහාගත්තේ නැති අය තමයි භවතණ්හාවට අහුවෙන්නේ. භවතණ්හාව ප්‍රහාභියයි භවතණ්හාවට අහුවෙන්නේ. පිළිගුරු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය ඇතුළෙන් අපිට කාමතණ්හා තේරුම් ගන්න පුළුවන් නම් එතනින් එහාට අපි අනිවාර්යෙන්ම භවතණ්හාවට විභවතණ්හාවට අහුවෙන්න යන්නේ නැහැ. තේරුම් ගත්තේ නැති අය ඉන්නේ. මේක අපි තේරුම් ගන්න ඕන මේක. මොකද්ද මේ කාම තණ්හා කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද මේ පංචස්කන්ධය ආත්මකට ගැනීම කියලා කියන්නේ කියන්නේ. ප්‍රයසු ධර්මදේශනා අපි මේ අනිකවස්ති වඳුන්නා නම් මතක් කරගන්න. අපි පැහැදිලි කරා ඇසට රූපයක් හමු වීමේදී, කනට ශබ්දයක් හමු වීමේදී, නාසයට ගන්ධයක් හමු වීමේදී. ඒ ආරමුණ විදින්නට අපට රූප රූපය, ශබ්ද රූපය ගන්ධ රූපයේ කියන මේ අරමුණු වලින් එකක් ගන්න වෙනවා. මේ අරමුණ අපිට වේදනාවෙන් නිඳින්න සිද්ධ වෙනවා. මේ වේදනාව අපිට හඳුනන්න සිද්ධ වෙන සංඥාවක්. නොදන්නාකම නිසා ඒ ආරූප නැමැති අරමුණට අපිට උපලා කුසල කර්මයන්ගෙන් බැඳෙන්න සිද්ධ වෙනවා. සංඛාර උපාදාන වෙන්නේ ඒක කොට. දැනගෙන මෙන්න සංඛාර ස්කන්ධයක උපාදාන නෙමෙයි. විඥාණය තුළ මොකක්වත් අපයක් නැහැ. මායූප මංච විඥානං කියලා කියන්නේ අපි ඕනෑම දෙයක් කරාම ඌ ඒක තමා කරන්න ඕනේ කියලා ඒ පැත්ත ගන්න එකයි විඥානයේ ස්වභාවය. ඒකනේ වැරදි කරන මිනිස්සු සාධාරණීකරණය කරන්නේ මං කිතුදේ හරි කියලා. සව කරන මිනිස්සු ඒක කරන්නේ අහිතුදේ හරි කියලා. ඒ විඥානයේ තවනම් මේ පැත්ත තියෙනනම් මේ පැත්ත ධානය නම් මේ පැත්ත ඕනෑම මොහොතක විඥානයේ හැටිමයි කියලා උන්වහන්සේ වදාරන්නේ. ඒ නිසා විඥානයේ උනදී නැත අපට උනදී විඥානයලව අනුමත කර ගැනීම නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාවෙන් තේරුම් ගන්න දේ විඥානයේ ලවාන මත කරවාගෙන ඉන්නවා. ඒක අප ප්‍රඥාවන් තින්නෙන් තුය. ඒකකට කරන්න ඔබ කල්පනා කරලා ඔබට ඇසට තනට ගන්නා වූ අරමුණු. සතුටු දුක්ඛ අසෝධම කයිති මොනවා වූ අරමුණු. සඳහන්න පුළුවන්ද? ඒ චිත්තසයිකයන්ගේ ස්වභාවය තමයි හට ගැනීම සහ නැතිවීම. ඒක අපි ලබාගත්ත භාග්‍යයක් බව තේරුම් ගන්න ඒ තත්ත්වයට ආයතපත් ආයතත් වෙන්න පුළුවන් බවට. කොච්චර දරුවන් මේ භාග්‍ය සම්පන්න බව අරගෙන ඉපදිලා තොන්නුම සැහැල්ලුවෙන් ඉන්නේ නිසා. නැති කරන්න බැලවන්ට ඕන නෑ. උන්ගේ අරමුණ තියෙන එක නැති වෙනවාමයි අවශ්‍ය කාරණේ කරලා. නමුත් මෙන්න මේ වයස හතර පහ පරිණකොට අපිට මේ ඇතිවන නැතිවීම බව අමතක වෙලා මෙන්න මෙතනදී මේ අරමුණ බාර ගැනීමක්. අරමුණ අල්ලා ගැනීමක්. අතින් නොවේ. නවතා ගැනීමක් සිදු වෙනවා. ඇතිවි නැති වෙන දෙය ඊට විරුද්ධව යමින් අපි ඇතිවි පවතින දෙයක් විදිහට. සම්ත වචනයක් පිළිතුරු නිත්‍ය නිත්‍ය ගැනීමක් සිදු වෙනවා. අන්නේ නිත්‍ය කොට ගැනීමකට තමයි අපි කියන්නේ අල්ලා ගැනීම කියලා. අන්න එතකොට පංචස්කන්ධය ආත්ම වුණා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ හෝ පහෙන් එකක්. විෂයාකාර නිත්‍ය දෘෂ්ටි විග්‍රහ කරන්නේ රූපේ මමය මම රූපය රූපය තුළ මායත මාතුල රූපයට කියලා. වේදනාව සංඥා ආදි වශයෙන් මේ හැම එකටම මෙහෙම පෙන්නනවා. එන මේ ආරම්මණය හටගත්ත දේ නැති වෙනවා නම් නැති වෙන තරනවා නම් ඒක පංචස්කන්ධයක්. ඒක මම කියන භාවිතා කළාට ඒක මම කියන මුලාව නැහැ. අල්ලා ගැනීම නැහැ. මමත් වෙන්නේ නැහැ. පිච්චිය නැහැ. නමුත් මේක හමු වෙන තුරු හරියටම කල්යාණ මිත්‍ර සේවනයක් තුළින් එය අරමුණෙහි බැඳීමට කියනවා සක්කාය විච්චි. එනම් සක්කාය විච්චිය කැඩෙනවායි කියන එක කියන්නේ. අරමුණ අපිට විඳින්න අවශ්‍යයි හඳුනා ගැනීම ලෝක ජීවත් වෙන්න අවශ්‍යයි. අල්ලා ගැනීමයි අපිට සසර ගමනට හේතු වෙන්නේ අපිට දුක් දෙන කාරණේ විඳින්න කියන තේරුම් ගත්තාම අන්න අපි වෙනවා උපාදා පරිත්‍යස්තනං කියෝ ඉස්සේ දේවි සාමි වෙන උපාදා පරිත්‍යස්තනං කියන බුද්ධ වචනීත උපාදා පරිත්‍යාසුත් අල්ලා ගැනීමෙන් සැල්ද අල්ලා නොගැනීමෙන් මතරුල දේශනා කරමි. මේ පංචස්කන්ධයේ ඇති නැති වෙන පංචස්කන්ධය පුණා විහිතු කොට දෙන බාර ගැනීමෙන් අල්ලා ගැනීමෙන් මේ මම බවට පත් වෙනවා. එතන මම යනු ඒ අරමුණයි. අරමුණ අල්ලා ගැනීමයි මම කියන්නේ. මේ අල්ලා ගැනීම තුළ සිදුවන දේ තමයි අරමුණ නැති වුණාට නැවත හට ගන්න අවශ්‍ය හේතුවක් ඉතුරු කරනවා. පුනර්භවයට හේතු වෙන්නේ තියෙන කාරණානේ. බුදුන් වහන්සේ වදාළේ පුනර්භවය නැති කරන්න. එතකොට පුනර්භවයට හේතු ඉතුරු වෙන්නේ අල්ලා ගැනීම තුල. ඒ අල්ලා ගැනීම තුල තමයි අද අවකාශ කලාපු අරමුණක් අද නැත්නම් හිත කිසිවක් සම්මලිත නැත්නම් ඊළඟ තවත් පසුගිය අවතර කීපයකට පස්සේ නැවත හටගන්නේ අවකාශ කල නිසා. ඒ නිසා පුනර්භවයේ යනු මව කුසකින් නැවත ඉපදීමට වඩා මේ ජීවිතය තුළ තේරුම් ගන්න ඕන කාරණය. පුන කියන්නේ නැවත කියන්නේ. භව කියන්නේ වීම. මේ වචන දෙක තේරුම් ගන්න. පුනරුත්පත්ති සහ පුනර්භවයේ කියන වචන දෙක අද සමාජයේ යොදන්න එකම අර්ථය. බුද්ධ කාලීනව තිබුණ හින්දු ධර්මයේ මූලිකට ගෙන නිදන් රාත පුත්‍රගේ සාසනය. ඔවුන් මේ ආත්මය පිළිගත්තා මේ ආත්මයම නැවත දැනග උපදිනවා කියන අර්ථයෙන් පුනරුත්පත්ති කියන වචන පාවිච්චි කළා. අදපාතින ලෝකේ ප්‍රධාන ආගම් දෙකක් මරණයෙන් මතු උපතක් පිළිගත්තේ නැති වුණාට මරණ මතු සදාකාලික පරිදයක් හෝ නිරයක් පිළිගන්නවා. එහෙනම් ඒකත් පුනරුත්පත්ති. මේ ආත්මය ඒ තැන් වලට යනවා. ඒ නිසා බුදු සමයේ පුනරුත්පත්ති කියන වචනේ වලංගු නැහැ. අපට ඒක භාවිත කරලා අපිට අවශ්‍ය දේ පැහැදිලි කරන්න බැහැ. පුනර්භව නැත්ති ජාති පුනර්භව නැත්ති දානි පුනර්භව පුනර්භව කියලා සඳහන් කරනවා. භව කියන්නේ වීම, පුන කියන්නේ නැවත. ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නැතිවීම. අවකාශ කරන සංහාසි අනුසේ හේතු කොටගෙන අදහෝ හිතෝ අනිද්දහෝ කිත්තිබ්බ නිසා නැවත හට ගැනීම පුනර්භවය. ඒක සිතුවිලි වල පුනර්භවය. මේව තමයි මරණින් මතුවටත් මේව අවකාශ කරගන්න තා පුනර්භවය සිදු වෙන්නේ. එහෙනම් මේ මරණින් මතු සිදුවන පුනර්භවය නැති කරන්ක මේ සිතුවිලි වල පුනර්භවය අපි නැති කරන්නේ. නැවත හට ගැනීමට හේතු ඉතුරු නොකර ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙකුගේ ධර්මය අසා තේරුම් ගැනීමකින් තරව අහම්බෙන් සිදුවන දෙයක්. පුරා දරුවන් දිනම එහෙම ස්වභාවයෙන් සිදු වුණා. නමුත් බුදුන් බවට බැඳීම තුළ පාටවත් වීම කරන්න හම් වෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට ලබන ආයත මෙන්න මේ උන්වහන්සේගේ ධර්මයේ ගැඹුරු කොටස ස්කන්ධ පංචකය කියන මේ කාරණාව පැහැදිලි වෙනකොට ඔවුන්ට දකින්න හම් වෙනවා. ඔවුන්ට ඇති වෙන නැති වෙන බව අමතක වී ඒ බාරගෙන මම වශයෙන් ගින මගේ වශයෙන් ගින මගේ ආත්මය වශයෙන් ගින ඊට ලෝභ දේශ මොහ මූලික ප්‍රතික්‍රියා දක්වන්නේ අනාකාරයි. ප්‍රතික්‍රියා දක්වන්නේම ලෝභ දේශ මොහ වශයෙන් කවුද? මම. එහෙම නැත්නම් ඒක එතර නැති වෙච්ච දෙයක් ප්‍රතික්‍රියා දක්වන්න කෙනෙක් නැහැ නේ හටගත්තු දෙයක් තියෙනවනේ. ඒ නිසා මේ අවුල් ශේරම හදන්නේ මෙන්න මේ බාර ගන්නා හේවත් මම නම් වූ මුලාව. ගැටුම් සේරම ඇති කරන්නේ මේ බාර ගන්නා හේවත් මම නම් වූ මුලාව. අන්න එහෙමනම් අපට මේ දුක් දෙවන්නේ ලෝකේ තියෙන බාහිර දේවල් නෝ. අප විසින්ම මම නමින් හදාගත්ත, උපාදානමින් හද නමින් හදාගත්ත මේ මායා නේද කියන එක තේරුම් ගන්න. ස්වාමීනි මේ රාග සූත්‍රය. ස්වාමීනි මායා මායා කියලා කියනවා. උපමනකින් මාරය බවට පත් වෙනවා අපි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සංරාජය. බුදුරජාණන් වහන්සේ පිළිතුරුනේ රාජය යම් කිසි කෙනෙක් දාව පංචපාදන ස්කන්ධය පිළිනවා නම් එතන මාරයයි නමයි කියන්නේ. එහෙනම් අපේ මාරය අපි ළඟ දෙන්නේ පංචපාදන ස්කන්ධයක් ගන්න සම්පූර්ණ අපි මාරයට යටත් වෙලා ඉන්නේ. මේ මායя පරාජය කිරීම නොයිද බුදුන් වහන්සේ කලේ මාර පරාජය කිනේ කිනේ මාර පරාජය නොයිද බුදුන් වහන්සේ සමාජයට හඳුන්වා දුන්නේ ඔබ ළඟ සිටින මායя ඔබ හඳුනාගෙන ඔබ ධර්මයේ අවියෙන් මායя පරාජය කලේ ප්‍රශ්නෙනම් ඔබ හැම විටම කොතරම් හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් මායяට පරාජය වෙනවා හොඳ කෙනෙක් වුණත් මේ හොඳ කටයුතු වලදී සාධ වෙනවාටි නමුත් සමන් ළඟ සංගවාලන තිබෙනා වූ නපුරුකම් ධර්මකම් මතුවනහම ප්‍රතික්‍රියා දක්වලා මායя කියාවි වුණනම් මට ඉන්නව මරනවා ප්‍රේම් ප්‍රේම් නැහැලා ඒක තමයි ඒකත් සිද්ධිය මායя ඔබව කැටක් කරගෙන ඔබව දුකටපත් කරනවා මේ නිසා සංචස්කන්ධයගේ ඉදීම මැරීම නැනින් තේරුම් නොගෙන සක්කාය දිට්ඨිය හඳුනා ගන්නට දැන් අන්න ඒක තේරුම් ගත්තොත් අල්ලගත්තොත් සක්කාදිච්චි නැති. අල්ලගන්නේ නැත්නම් ඒක ඇති වුණ විදිහට නැති වෙනවා. අරමුණ ගන්න අරමුණ එක් ලෝකේ ජීවත් වෙන්න බාධාවක් නැහැ. ඒ නිසා සක්කාදිච්චි හැදෙනවා කියන්නේ මේ අරමුණ අල්ලගන්නේ නැත්නම් සිදුවෙන දේ තේරුම් ගන්නවා. ඉතින් පස්සේ සක්කාදිච්චි නැහැ කියලා හිතන්නකෝ ඒ පංචස්කන්ධේ තමයි සක්කාදිච්චි නැත්. එතනින් එහාට විගතම නැවතත් පංච පාදනස්කන්ධයන් හට ගන්නකොට ඒවැය බැඳෙනවා නම් තවත් සක්කාදිච්චි ආයෙත් කඩන්නවා. නමුත් දැත්තෙන් පස්සේ ඒක කඩිනවා. නැත්ති නැත්නම් හැමදාම වැදිනවම කඩින්නේ නැහැ. ඒක තේරුම් ගන්න. මේ ඉතුරු කාරණා ටික වෙනම ධර්ම දේශනාවක පැහැදිලි කරන්න තෝරන නිසා පාළිය මට මදි වෙනවා මේක විග්‍රහ කරන්න. මට ඕන දේ තියාගන්න බැරි වෙනවා යන තේරුම. දැන් මෙන්න මේ තේරුම් ගැනීම තුළ බුද්ධාදී අටදෙනා පැකේට වෙනම පැහැදිලි කරන්න කරුම අවශ්‍ය වෙනවා. එතකොට ශ්‍රීලම්පත පරමාර්ථ කියන එක තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක්. මොකද මේ පංචස්කන්ධයගේ ඇතිවීම නැතිවීම තේරුම් නොගෙන ඒක තුලයි මේ හදන්නේ. මේ මොහොතේ තමයි හදන්නවන්නේ. මේක තේරුම් නොගෙන පුද්ගලයෙක් වශයෙන් අපි කායික වාචික සංවරය පිළිපදා හිටිනවා කියලා හිතන්නේ. සාමාන්‍ය ජීවිතේ නම් පංචශීලී, පොළොවට නම් අට පිළිවි ජීවිතය. නැත්තම් පැවිදි ආවට නම් සාමාන්‍ය ශීලයේ උපසම්පදා ශීලී. නමුත් උන්වහන්සේලා පංචස්කන්ධය ලීපදී නැරීම දන්නේ නැත්නම් උන්ට මම පාලනය කරන හැටි. එනිසා ඒ විහිදෙන ඕනෑ කෙනෙක් ගාව ඒ සීලෙන් ආවරණය වෙන සංයමයේ බිඳිගොස් අසන්නර වී කායික වාචික මානසික ප්‍රකාශයන් සමාජයෙන් නිකුත් කරන්න පුළුවන්. අපට ඒවා සමන් තුළුණු දකින්න පුළුවන්. සමාජ තුළුණු දකින්න පුළුවන් සමහර විටින්ම සංවරයන් බිඳී අවස්ථා. ඒක තමයි කියන්නේ. සීල වෘත්ත මගින් මේ මම නැමැති මුලාව පාලනය කරන්නට බැහැ. සීල වෘත්ත අන්තිමට වෙන්නේ මම බවට පත් වෙන එක. ඒ බඳු ආයත. සමහර විට මම සංසිල් රකින්නේ. මම අඩිතිල් රකින්නේ. මම සතෙක් මරන්නේ නැහැ. මම මත් කොණ්ඩම් දුන්නේ නැහැ. මම උම්මඩ කෑ උම්මල කර කෑල්ලක් අත්පන්නේ නැහැ කියන කිනාය අපිට අහුවෙන්නේ. හොඳයි ඉතින් මම ඔතනයි කොහොමද ඉනෝ සීල මම බවට පත් කර ගැනීම සංයෝජනයක් වෙනවා. මේ බුද්ධඥාන පුද්ගලයා සමන්ත තියෙන හොඳ දේ හෝ නරක දේ ඕනෑම දෙයක් මම බවට පත් කර ගන්නවා. කින් සසරට බැඳෙන්නේ කිසිදු එනිසා සීලබ්බත පරාමාසය කියන වචනේ අර්ථය පංසිල් නටසිල් දසසිල් වලින් නිවන් නැතයි කියන විශ්වාසය නෙමෙයි. තේරුම් ගන්න. කයිදා ඒක අපිට පෙන්නනවා සමහරට සීල වෘත කියලා පොතපත උගන්වනවා ඒ කාලේ තිබුණ වෘත කීපයක්. අජ වෘත, ගෝ වෘත, සුනක වෘත. මේ මොකක්වත් අද නැහැ. එමුනා සීලබ්බත පරාමාසය නැද්ද? තේනවා. සංකප්පන්දියා යුතුයම නැරිම තේරුම් නොගත් ඕනෑම සිල්වකෙක් ළඟ තියෙන්නේ ඒක එයින් ඒ සීලෙන් සමන්ත මේ නිවීම ලැබෙයි කියලා හිතනවා නම් සීලක තරමා. ඒ නිසා පංචස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් දකින ධහමෙන් තොරව නිවීමක් සැනසීමක් නැත්නම් කර්මක්ෂය වීමක් සන්නානුසී ඉතුරුන වී සේවීමක් සිදුවන්නේ නැහැ. ඒක තේරුම් ගැනීම. අන්න මේ කාරණා තුන ධර්ම ශ්‍රවණයෙන් තමයි අවබෝධ වෙන්නේ. එනිසායි මම කියන්නේ බණාසාසෝවන් වේ කියන වචනේ හරියන්නේ. භාවනාකට සෝවන් වේ කියන වචනේ හරියන්නේ නැහැ. මොකද මේක තේරුම් ගන්න ඕනනේ. තේරුම් ගන්න මොනවද කරන්න ඕන? සතරම ශ්‍රවණේ ප්‍රාන්තෝම කල්ලාණ මිත්‍ය සේවන ලබන්න ඕන. මේ දෙකෙන් විතරමයි මේක සිද්ධ වෙන්නේ. ඔබ කියවපු බණපත නැත්නම් ඔබ කියවපු ඔබේ උදාරණය සම්බන්ධ පොත අරගෙන කියවලා බලන්න යලිත් කතාවක්. ඔබට හමු වෙනවද මේ බුද්ධ කාලීනව සෝවාන් වූ කිසිදු චරිතයක් භාවනාකට සෝවාන් වේ කියලා ලියලා තියෙනවද? හැමිකම තියෙන්නේ විසාකාල් විසරයිතුම අනිදිරිතුම අසබතවසන් පොරම කෙනෙක් බණා සමසෝවාන් වේ. අර සසරේ මුලාව අපි හැමෝම සසරෙන් ගෙන අපු දෙයක්. මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ මුලාව අපිට ඉහි කරලා දෙන්නේ. අන්න ඒක තමයි ඒක කියලා දෙන්න පුළුවන් කෙනෙකුගේ අසුර කල්යාණ මිත්‍ර සේවනය ඒ තේරුම් ගැනීම සද්ධාන සම්ප්‍රමස්සය. දැන් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේක හැදුනා නම් දැන් වර්තමාන මොහොතේ ඔබට ජීවත් වෙනකොට ස්කන්ධ පහෙන් පහට අරමුණු වෙනවා. ඒ අරමුණු වලට අහු වෙනවා. ඒකට කියනවා කාමච්ඡන්ද ව්‍යාපාද. අහුනොත් කැමති විදිහට කටයුතු කරන කාමච්ඡන්දේ ඒක තිරණ කැමති ව්‍යාපාද. දැන් සිබිනදා ජීවිතයේ දින අවස්ථාවකින් කතා කරනවා නම් කාමරාග පිටික. කාමරාග කියන්නේ කැමති විදිහට කටයුතු කරන්න යන එක. එහෙම තියෙනවනම් බාධාවක් නැහැ. නමුත් ඒකට බාධා වෙනකොට පිටිගේ පහුගිය දවස්වල ආදර කතන්දරවල සියලු මිනිනරින් ඔය කාමරාග පිටිකවල ප්‍රතිපදාව. කොහෙනම් ගැටුම් ප්‍රතිපදාවේ කාමරාගයට කැමති විදිහට නැත්නම් ගැටීම ඉස්සරහට. දොසක් යන පුද්ගලයාට මේ අරමුණ සාක්ෂාත් කරගන්න යාම තුල ගැටීමක් නැතු වෙන හම්බ වෙන්නේ නැහැ මේ සංසාරේ. ඒකමයි මේ ගැටුම් බහුල වෙන්නේ හේතුව. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයන් උගත්තල කාමරාග ව්‍යාපාද පිටි උපදින වෙලාවට මම මගේ මගේ ආත්මයකටගෙන ප්‍රතිත්‍යාගත්පත් නොයා ඉසි නොවෙන නැතිවෙන්න ඇරීම භාවනාව. අනිදුක්ඛනාත්මයෙන් බරනවා කියන්නේ ඒකයි. ජදාය පඤ්ඤාය පස්සුති කියන්නේ පිට යම් විට නොනින්න කීද කියන්නේ සම්මේ. මෙකින් දකින්නවා නම් ඒ දකින්නකොට අන්න දැන් කාමරාග ව්‍යාපාද තුනී වීගෙන යනවා. අඩක් තුනී වෙනකොට අපි හිතෙන් දෙදෙනා සතුටුදාගාමි කියලා වචනය. ඒක කරන්නේ අන්නේ කාලා ගන්නවා. සම්පූර්ණයෙන් තුනී වෙනින් කරන්න දවස් 7ක් මාස 7ක් අවුරුදු 7ක් ජීවිත 7ක් දක්වා උන්වහන්සේ කල් දීලා තියෙනවා. තම තමන් ඉහි යෙදෙන තරම. රාජපාලක බිම්තරයි තමාට ඒක කරගන්න බැරි වුණා රාජපාලනේ සෝවන් වුණා. විසාසාවටත් එහෙම බැරි වුණා. ඔවුන්ට මේ කාමරාග ව්‍යාපාද තුනී කරගැනීමේ මාර්ගයේ භාවිතා කළ බවට සඳහන් නැහැ විකතව. භාවිතා කළොත් තමයි සතුටින්ම කරගන්නේ. දැන් මෙතන මට මතක් වෙන කාරණාවක් තමයි මේ පහ සිඳෙන්නකොට පංචෝරම්භාගිය සංයෝජන. පංචෝරම්භාගිය සංයෝජන ප්‍රධානෙන් අනාගාමී වූ කියන වචනේ පිටිපිට පුරා පවතිනවා. අනාගාමී. අනාගාමී. අනාගාමී කියවම පෙන්වන්නේ නැවත නැවත උපතක් ඉන්නේ නැහැ භවයකට. ඒ විස්තර වෙනම කතා කරමු අපි. එතකොට මෙන්න මෙතන තමයි වැදගත් කාරණේ තියෙන්නේ. මේ ඕරම්භාගිය සංවේදන පහ කඩාගත්තොත් උන් සුද්ධම්භාගිය සංවේදන පහට අහු වෙනවා කියලා නෑ. උන් සුද්ධවාසනම් වූ බඹලෝක උපත ලබා එතනින් ස්කන්ධ රින්දී යනවා. මෙහිදී ඔවුන් මේ අනාගාමී වුණොත් ඊළඟට ජීවිතය තුළම ඉතුරු කෙලෙස් ටිකක් නැති වෙනවා. මේකට මම ගන්නවා සම්පූර්ණික අධ්‍යයන සීල සූත්‍රේ. වෙන දවසක මේක ධර්ම දේශනාවක් වශයෙන් ගන්න හිතන් ඉන්නවා. ඒ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ සහ සරියුත් මහ රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේ මහා කොට්ටිත හාමුදුරුව වහන්නේ කොහොමද සෝවාන් වෙන්නේ? සීල සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වුණාද? යෝනිසෝමනති කරන්තෝ සෝතාපට්ටි කරන් සත්‍ය කරියාති සෝවාන් වෙනවා. ඉන් පස්සේ මොකද කරන්තෝ? නැවතත් ඉතුරු ප්‍රේසයන් අනිදුකානාත්ම වශයෙන් බලන්ට ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට සතුටාමාමි වෙනවා. ඉන් පස්සේ මොකද කරන්තෝ? නැවතත් ඉතුරු ප්‍රේසයන් අනිදුකානාත්ම වශයෙන් බලන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? සතුටාමාමි වෙනවා. ඊට පස්සේ මොකද කරන්තෝ? නැවතත් අනිදුකානාත්ම වශයෙන් බලන්නනවා සහත් වෙනවා. මේ සීල සූත්‍රයේ නෑ ඊට පස්සේ රූපාවචර ධ්‍යාන උපදවාගෙන අරූපාවචර ධ්‍යාන උපදවාගෙන ඒවා කඩාගෙන රහත් වෙන්න උනේ කියලා. රහතන් වහන්සේ උපදෙස් ගන්නවා. රහතන් වහන්සේ ජීවන සුවය සඳහා නිස්කාම වශයෙන් බැලෙනවා බලන් අමුතුවෙන් දෙයක් නෑ කරලා ඉවරයි කියලා සීල සූත්‍රය සඳහන් වෙනවා. මට පැහැදිලි කරන්න ඕන කාරණේ මෙන්න මේකයි. නිවැරදිව ත්‍රිලක්ෂණය තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තොත් අරමුණ මම කොට ගැනීම මුලාවයි. ඒක රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ වටහා ගන්න ඊට එහා පැත්තට රූප වචර ධානයත් අරමුණ අරූප වචර ධානයත් අරමුණ සප්පිත රජකමත් අරමුණ සත්ව සම්පත්තියක් අරමුණ. දැන් අරමුණට මුලා වීම තේරුම් ගත්ත පුද්ගලයා ඊට එහා තියෙන මොනම ලොකු අරමුණකටවත් මුලා වෙන්නේ නැහැ. උන්ට ඕන ඇති උපවචර අරූප වචර ධානයක් නැහැ. ඒ නිසායි බුදුන් වහන්සේ වදාරන්නේ මුල් සංයෝජන පහ කඩා ගැනීම අනාගාමී වූ කියන වචනේ. එහෙනම් ධර්මයේ තේරුම් ගස්සායට සසර දුකින් මිදෙන්න භාවිතා කරන්න ඕන සංයෝජන පහක් කඩා ගන්න එක විතරයි. මේ සංයෝජන පහ කඩා ගත්තේ නැති අය තමයි බුද්ධ කාලිනෝ පෙර නිවර්ණ මගින් යටපත් කරගෙන ඒවා මේ පහ වෙනුවට අර පහට අහු වුණේ. එතකොට සංයෝජන මෙන්න 10ක් නම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහට පහට විකත විකලා තියන්නේ ඇයි? ධර්මයේ තේරුම් නොගත්ත කෙලෙස් යටපත් කරීමේ මේ භාවනාව තුළින් මේ පහ යටපත ඊළඟ පහට අහු වෙනවා. ධර්මයේ තේරුම් ගත්තොත් මේ පහ කැඩෙනකොට සතර ගමන කෙලවර වෙනවා. තව පහක් හදන්න නැහැ. තව පහක් හදන්න නැහැ හොඳට හදන්න. ඒ නිසා ධර්මයේ තේරුම් ගැනීම අපි බුදුරජාණන් වහන්සේ වදාළ අපට මුල් සංයෝජන පහ තුනී කර ගැනීම මුල් තුන ධර්මස්සවණේ පිටු දෙක විදර්ශනාවේ භාවනාවේ නිරන්තරයෙන් තුනී කර ගැනීම තුළ ඒ නිසයි මේ සංයෝජන සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ මේක උද්දම් භාගී යෝරම් භාගී කියලා පහක් පහට දෙකට බෙදලා තියෙන්නේ වැරදීමකින් හරි සාහිම කඩන්තු වෙන නිසා නෙවෙයි නොතේරුණත් අද පහට අහු වෙන්නේ එතකොට මුල් පහ නැටපත් වෙලා එතකොට විජා විශ්වනේ පැහැදිලි කරලා දාලා නැත්නම් අර මං ඉස්සෙල්ලා කියපු සූත්‍රය අදාලේ කියලා රූපකාම සබ්බකාම අරමුණ දර්ශනා කරන්න උන කියලා නේද රූපී ධානලාභය රූපාවචර ධානය විදර්ශනාවත් නැත්නම් ඔබට එතන තියෙන රූප රාග රූප රාග මනුද්දත් අවිද්‍යාවෙන් කැඩෙනවා අරූපී ධානලාභයට නම් අරූපාරාග මනුද්දත් අවිද්‍යාවෙන් කැඩෙනවා හතරයි පහක් නැහැ මේ පිළිබඳව අද කතා කරන්න අවශ්‍ය නැහැ ඒකෙන්දෝයි අමුණුත් අපි කියලා දෙන්නම් අද ඉන්නේ කාම ලෝකේ ජීවත් වෙන අය කාම ලෝකේ ජීවත් වෙන අයට අවශ්‍ය වෙන්නේ සක්කාය දිට්ඨි චිකිත්සා සිනබුත පරාමාස තේරුම් අරගෙන කල්යාණ මිත්‍ර ප්‍රේමයන්ගෙන් කාම රාග ව්‍යාපාද තුනී කිරීමයි මේ සංයෝජන පහ කැඩෙන කඩලා ගලන්න මුල් පහ කැඩේවි ඔබට තේරුම් යනකොට චින්තසුබ විදර්ශනා මගින් මේක තුනී කරගෙන යන්න එතකොට ඔබේ ඔය පොතේ තියෙන 10 ඔබ විභාගයට පාඩම් කරපු 10 ඔය රූප රාග අරූප රාග උපදවාගෙන විදර්ශනා කරන්න ඕනේ කියන ඔය මුලාව වාසේරම කවුරු හරි කට පාඩම් කරවපු මුලාවල් හරුනහම යථාර්ථය නෙවෙයි සාකීවට පිළිගන්න එපා කල්පනා කරලා බලන්න ජීවිත අපට මේ සසර ගමන නිමා කිරීම සඳහා සංයෝජන 10ක් ලෑස්ති කරලා තියෙන මුලාවෙන් මුදින්න පුළුවන් වෙනවා මේක තුල තවත් ඉන්නවනම් මට කියන්න තියෙන්නේ ඕන් කැට සම්මාදිට්ඨියක් නෑ කියලා උතරම් දැනගන්න ඉස්සර මේ කාර්ය සම්මාදිට්ඨියක් නෑ කාර්ය සම්මාදිට්ඨිය කියන්නේ නේද කියලා ඒ නිසා තේරුම් ගන්න සංයෝජන මේ 10ක් හදාන යන්නේද හරි ධර්මීය තේරුම් නොගෙන යට මුල් පහ යට කරලා අග පහ කඩා ගන්න වැඩෙදින එකද හරි ධර්මීය තේරුම් අරගෙන මුල් පහ කඩනකොට අපි ඩාය රූපී වරපරුත රූපවචර ඥානවල මුලාවින් තුන්නේ උන් හැබැයි අවබෝධ කරන්නේ ඉදී මුලාවලා කියේ උන්ෙන් මේ ධානම් ඔවුන් තාපහ වෙන්න බෑ ඉඳලා අවබෝධුණාන් බලලා ගන්න වෙනවා නමුත් රූපවචර අරූපවචර ඥානලාභී බුදුන් වහන්සේ හම්බ වුණා නම් උන්වහන්සේගේ පාර ඔක්කොම කියලා දීලා මෙන්න මෙතන ඔබ මුලා වෙලා ඉන්නේ මේක ලඩා ගන්නයි කියලා ඒ ඥානීය විදර්ශනා ක්‍රම හැටි කියලා දෙනවා ඒ රූපාවචර ඥානලාභියත් ඒ අරූපාවචර ඥානලාභියත් අපට ඒක කියලා දෙන්න කමක් නැහැ බලන්නකෝ බාහිර විකතාව අවසන් නැසින් මම කියන්නම් බාහිරට ආධාරම් නැහැ රූපාවචර අරූපාවචර ඥාන කරලින් මම ලබන්නේ බාහිර ප්‍රබෝධයෙන් මෙසේ සැලකීපේ කතාව දිවි එකක් වෙනවා දවස් කියන්නම් දුක්දේ දුක්මමින් නතරවන්නේ හිද අසුද්ධිය අසුතමින් නතරවන්නේ හිද අතෝපේ වැටුපෝණින් නතරවන්නේ දීක්ක්ක් මම වශයෙන් අල්ලා ගැනීමක් වශයෙන් ඔබේ සිත ඇතුළට නොගන්නේ හිද එතෙන් සිට බාහිය ඔබේ වාස්තනක නූප දෙන්නේ කිය ඒ මෙලෝදන වේ පරිලෝදන වේ දුක්ඛලවර සම්පයයි බාහිර අදාලා ආයි රූපාචර රූපාචර ධ්‍යාන කරන්න ඕන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු අරමුණු අරගෙන එතනින් නතර වෙන්න ඒක මම කොට මගේ කොට සංහාන සිතුරු කරන්නේ නැත්නම් ඒක මෙලවත් නොවේ මෙලව කරවලත් මේ දුක්ඛලවරයි කියලා අදාලා නේද ඒ නිසා මා මගේ විශ්වාසයන් ගන්නවා මට පැහැදිලි කරන තනුව මා කියනවා මේ සසර ගමනේදී ධර්මයේ තේරුම් ගත්තොත් සංයෝජන බැඳි පහයි කඩන්න තියෙන්නේ මුල් පහ තේරුම් නොගත්තොත් සස්ස කල්ල කාලිකදී කඩන්න තියෙන්නේ අග පහ කාලතාවත්ම 10ක් කඩන්න තියෙන හේතුවක් නැහැ ඒක තේරුම් අරගන්න අපි කාම ලෝකේ ජීවත් වෙන අය වශයෙන් මුල් පහ කඩා ගන්න උත්සාහ කරමු දුක්ඛලර නම් හේයි කියන බුද්ධ වචනය ප්‍රායෝගික ඔබතුලින් සැබෑවක් බවට පත් කරන්නට ඔබට පුළුවන් වෙනවා නමුත් පංචස්කන්ධයේ ආත්මකත ගැනීම කියන එක පංචස්කන්ධ නිරෝධ තේරුම් ගන්න ඉදිරි දවසකදී සෝවන් වන්නේ කියලා කියන පිළිමන විදිහට ඉඳපත පරාමාසක් අනෙන් පැහැදිලි කරන්න කල්පනා කරනවා. එනිසා අපි මේ විත්‍යාවෙන් විත්‍යාවට ඇද නොදම ඔබට සම්මෙන් දුක් කියලා ලබා දෙන්න නෙමෙයි. නාලිකාවත් සුදාන. එනිසා අපි මේ කරන්නේ කාරණාව අංග සම්පූර්ණ කිරීමක් කියලා මම කල්පනා කරනවා. එසේනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංයෝජන සූත්‍රයේ කර්මපෙහෙදු කිරි මාස්ත්‍රෙන් සංයෝජන 10ක් පදන්න හිතා හිත මුලාව දුරු කරලා ඔබ කාම ලෝකෙන් ජීවත් වෙන්නේ කාම අරුණු පහ පෙරුම් අරන් තුනී කරගන්න එතකොට ඔබට කෝරම් භාග්‍ය සංයෝජන පහතු නිවන විත මෙලොව වශයෙන් අනාගාමීන් පුළුවන් වේවි. මියගියොත් ආන සුද්ධාවත තැන්වල ඉඳලා සතර ගමන් නිමා කරන්න පුළුවන් වේවි. මේ ලක්ෂාර්ථය. එනිසා අපි හිතන තරම් කියනටත් කියනවනේ යථාර්ථන තරම් කල්මය කියලා. ඔබ මේ සතර ගමන අපි හිතන තරම් භයානක. එහෙම නැත්නම් ඔය කියන දීර්ඝයක් නෙවෙයි. ඒක ධර්මයේ වැටහීම් නැතිකම තුළ මුලා තුළ අපි හිතාගත්ත දෙයක්. එනිසා රූපාවචර ධ්‍යාන උපදවන්න ඕනේ අපි. අරූපාවචර ධ්‍යාන උපදවන්න ඕනේ නෑ අපි. අපර දිහින් කාම අරමුණ නම් අපි කාම අරමුණ මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්මය නොවන බවට විදර්ශනා කරමු. කාම වාග් ව්‍යාපාද තුනී කරමු. ඒක කර ගැනීමට ඔබට මේ ජීවිතය තුළම ශක්තිය දහය ප්‍රඥාව ලැබීවා. අවශ්‍ය කල්යාණ මිත්‍ර සීන ලැබීවා. ඔබ බුදු සමය ප්‍රායෝගික වශයෙන් ජීවිතයට අරගෙන මෙලෝ වශයෙන් නිවනින් සැනසෙන සංඝත් සුඛයෙන් සැනසෙන මිනිසුන් බවට පත්වින් ඔබ හේතු ආසනා වේවා. ඒ තුළින් ඊට වඩා සාමකාමී නැත්නම් දහම් දීපයක් බිහි කර ගැනීමට ඔබට අපට ශක්තිය ලැබේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් සැමට සිරුවන් සරණ පතමින් මෙතුණකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සැමට සිරුවන් සරණයි.